සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේහි ඒකක නිපාතේහි සඳහන් වන අමත වර්ගයේහි ඇතුළත් වන කායගත සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිදු කරපු අනුශාසනාවක්. අමතන්තේ බික්ඛවේ පරිභුඤ්ජಂತಿ යේ කායගත සතෙන් පරිභුඤ්ජಂತಿ. යම් කිසි කෙනෙක් කායගත සතිය අනුභව කරනවා නම්, පරිහරණය කරනවා නම්, භාවිත කරනවා නම්, අන්න ඒ කෙනා අමෘතය පරිභෝජනය කරන, අමෘතය වළඳන කෙනෙක් විදියට සඳහන් කරනවා. මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ කායගත සතිය කොයිතරම් වැදගත්ද කියන කාරණය. අපේ ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයන් සහ ශරීරයේ සැකසීච්ච ආකාරය පිළිබඳව සතිමත් බව දිනු කිරීම තුළින් කොයිතරම් ආධ්‍යාත්මික සෝයක් ප්‍රතිඵලයක් ජීවිතයට ලැබෙනවාද කියන එකයි මේ දේශනාවෙන් ඉදිරිපත් කරන්නේ. බුදුදහමෙහි සඳහන් වන අනුශාසනා අතරින් ප්‍රධානතම දේශනයක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිය පිහිටවීම, සිහිය සහ නුවණ දිනවන ආකාරයට අපේ චින්තනය මෙහෙවීම. එහිදී සතර සතිපට්ඨානයක් දේශනා කරනවා. කායේ කායනුපස්සී විහෙරති, කයෙහි කායනෝ බලමින් වාසය කිරීම, වේදනාසු වේදනානුපස්සී විහෙරති, වේදනාවන්හි වේදනානෝ බලමින් වාසය කිරීම, චitte cittānupassī viharati, සිතෙහි සිතානෝ බලමින් වාසය කිරීම, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ධර්මයන්හි ධර්මයන් අනුව නැත්තං සිතිවිලි අනුව බලමින් වාසය කිරීම. මෙන්න මේ සතර සතිපට්ඨානය සත්‍යංගයේ පිරිසුදු භාවය සඳහා, ශෝක පරිද්‍රවයන් ඉක්මවීම සඳහා, දුක් දොම්නස් දුරු කිරීම සඳහා, ඥානය නැත්නම් පටිසම්පාද න්‍යාය සාක්ෂාත් කිරීම සඳහා, අවබෝධ කරලීම සඳහා, නිවන සාක්ෂාත් කිරීම සඳහා ඒකායන ප්‍රතිපදා විදියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨානය. අන්න ඒ හතර අතුරින් මෙහිදී වඩාත්ම අවධාරණය කෙරෙන්නේ කයෙහි කයනෝ බලමින් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහිය පිහිටුවීමෙහි වැදගත්කම. මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන පරිදි මේ කායනුපස්සනාව කොටස් 6කට බෙදලා තියෙනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසේවතික වශයෙන් ශරීරයේ හුස්ම ගැනීමේ පටන් ආරම්භ වන මේ කායගත සතිය ශරීරයේ විවිධ ඉරියව් ක්‍රියාකාරීත්වයන් සැකසෙච්ච ආකාරය සහ යම්කිසි කෙනෙක් මිය ගියාට පස්සේ මේ ශරීරයට සිදුවන ස්වභාවය ගැන සිහිය පිහිටුවීම. අපේ විසරී තියෙන සිත අනාගත අතීත අන්ත දෙකින් මුදවලා වර්තමානය තුළ සිත උපරිමයෙන් පවත්වා ගනිමින් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහිය දිනු කරනකොට අපේ හිත ටිකෙන් ටික කාමචන්ද ආදී නීවරණයන්ගෙන් හිත මුදවා ගන්නටත් විතක්ක විචාර ආදී කුසල සිතිවිලි වල සිත පවත්වා ගන්නටත් අවස්ථාව ලැබෙනවා. සතිපට්ඨානය භාවිත කිරීමට කලින් ආදිමේව කුසලේසු ධම්මේසු පරිසුද්ධේහි කියලා ධර්මයේ තුල නිතර සඳහන් වෙනවා. ආරම්භයේදීම කුසල ධම්හි පිරිසුදු බව ඇති කරගන්න කියලා. ඒ තමයි සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියන කාරණය. එකතකින් සීලය පිරිසුදු කරගන්නට ඕන, අනෙත් අතින් දෘෂ්ටිය, දැක්ම, සම්මා දිට්ඨිය නැත්තන් නුවණ ඍජු කරගන්න ඕන කියලා සඳහන් කරනවා. ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා නැත කියන උච්ඡේදන්තයෙන් මිදෙනවා. ස්කන්ධ පංචකයේහි නිරෝධය දකින කෙනා ඇත කියන සාසතන්තයෙන් මිදෙනවා. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් දూరుන දර්ශනය තමයි පටිසම්පාද න්‍යාය. ඉතිමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. නැත්තං ඉමස්මින් අසති දන්න හෝති, ඉමස නිරෝධා ඉදං නිරුජ්ජති කියන අවිද්‍යාව ඇති කල්හි සංඛාර විඥානාදී මේ පටිසම්පාද චක්‍රය හට ගන්න ආකාරය, අවිද්‍යාව නැති කල්හි අවිද්‍යායත්වේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු ආකාරයට අවිද්‍යාව ඉතුරු නැතුවම නිරෝධ කළ කල්හි සංඛාර විඥානාදී පටිසම්පාද අංග නිරෝධයටපත් වෙලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධහා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුද්ධಂತಿ කියන මෙන්න මේ දුක්ඛ නිරෝධයට මාවත ස්වභාවයේ එහි යථාර්ථය අපි මුලදීම සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගන්නට ඕන. මෙන්න මේ දර්ශනීය සහිතව සතිපට්ඨානට එළඹෙන කෙනා කයෙහි කයano බලමින් වාසය කරනවා. වර්තමානයේ තුල හිත තියාගෙන ඔහු මුලින්ම ආනාපාන සතියෝස්සේ සීහානෝන දිනු කරනවා. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියපු ආකාරයට සියෙන් හුස්ම ගැනීම පිට කිරීම ආදී සිද්ධ කරලා දීර්ඝ රස්වාදී වශයෙන් ක්‍රමෙන් මේ ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාවය මනමින් ඔහු තේරුම් ගන්නවා. ඒ අතර මේ ආස්වාස ප්‍රස්වාස කයෙහි සමස්ත ක්‍රියාකාරීත්වයම දැකලා එහි සංසිඳීමත් ඔහු ප්‍රත්‍යක්ෂ කරනවා. ඊළඟට ඉරියාපත විදියට යෑම් සිටීම් හිඳ ගැනීම් සැතපීම් කියන මේ ඉරියව් හතරේ සිට තියලා ඔහුගේ හිත සමාධිමත් කරගන්නවා. ඊළඟට ඔහුගේ ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයන් ඉදිරියට යෑම, ආපස්සට යෑම, ඉදිරිය බැලීම, දෙපස බැලීම, අතපය දිග හැරීම, හැකිලීම, සිවුරු දැරීම, තමන්ගේ ඇඳුම් පැළඳුම් භාවිත කිරීම, කැම්බීම්, ශරීර කෘත්‍යයන් සිදු කිරීම, යාම් ඊම් ආදී මේ සියලු ක්‍රියාකාරීත්වයන් ඔහු ඊටාම නුවණින් සිහිපත් කරමින් වර්තමානය තුළ සතිමත්ව කාලය ගත කරනවා. ඊළඟට ඔහු මේ ශරීරයේ සකස් වෙලා තියෙන කෙස්ලොම් නියදත් ආදී මේ අංගයන්හි තියෙන එහි වර්ණය, පිහිටීම, ගන්ධය ආදී ස්වභාවයන් පිළිබඳව අවධානය යොමු කරමින් සිහි පිහිටුවනවා. ඊළඟට මේ ශරීරයේ සකස් වෙලා තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූපයන්ගේ ස්වභාවය පිළිබඳව සීහානෝන දිනු කිරීමෙන් හිතේ සතිමත් බව දිනු කරනවා. ඊළඟට මේ ශරීරය මිය ගියාට පස්සේ සිදුවන ස්වභාවයන් උද්දුමාතක, විනීලක, විපුබක ආදී ශරීරයේ ක්‍රමයෙන් ඉදිමීම්, නිල්වීම්, සැරව ගැලීම්, පනෝ දැමීම් මේ ආදී ස්වභාවයන් ගිහිල්ලා අවසානයේ ඇටසැකිල්ලක් බවට පත්වීම දක්වා වූ මෙන්න මේ ශරීර ස්වභාවයට ඕහිත තියලා සීහානුවන දිනු කරනවා. මෙන්න මේ විදිහට වර්තමානය තුළ තමන්ගේ ශරීරය ගැන සිහි පිහිටවීම නිසා ඔහුගේ හිතේ ලොකු ප්‍රීතියක් හටගන්නවා. හිත සතිමත් වෙනකොට, සමාධිමත් වෙනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාදී මේ ධානාංග පහළලා හිතේ නිරාමිස සුවයක් එනවා. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික සුවය. අප කායිකව ගන්න ආහාර වලට වඩා මේ ආධ්‍යාත්මික වශයෙන් ගන්න ආහාරය ප්‍රීතිය, සුවය, අමෘතියක් විදියට බුදුදහම තුල සඳහන් කරනවා. ඒ නිසා ජීවිතයේහි මේ මනුලවදී අමෘතය වළඳන කැමැතිනම් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම කරුණාවෙන් මේ කායගත සතිය වඩන ලෙස අපට දේශනා කරනවා. මේ අතරත් විශේෂයෙන්ම අපට ආනාපාන සතිය පුහුණු කරන්න පුළුවන් නම් අන්නේ ආනාපාන සතිය සෙසු භාවනා කමඨහන් වලට වඩා ඊටාම සුවදායි ප්‍රීතිසහගත භාවනාවක් විදියටත් ඒ ආනාපාන සතිය ඔස්සේ සතර සතිපට්ඨානෙ දිනු කරගෙන සත්‍යබෝධංග සම්පූර්ණ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගත හැකි මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. එනිසා දිනපතාම මෙන්න මේ අංග තුල ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤ, පටිකෝල මනසිකාර, ධාතු මනසිකාර සහ නවසීවතික කියන මෙන්න මේ අවස්ථාවක හිත තියාගෙන අන්නේ හිත සමාධිමත් කරගන්න අතරේ ඒ සමාධිමත් වෙන සිතින් ඇසකනනාසාදී ඉන්ද්‍රියන්හි තියෙන අනිත්‍යතාවය, රූප වේදනාවන්හි තියෙන අනිත්‍ය දුකනාත්ම ස්වභාවය, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ස්වභාවයන්හි තියෙන හට ගැනීම, නිරෝධය දකින්න පුළුවන් නම් අපේ කාතකින් රූපේ නිදහස් වෙන අතර අනිත්‍ය තින්නාමයන් තිනොත් නිදහස් වෙලා සියලු දුකේම නිදහස් වෙලා මේ සංසාරයෙන් නිදහස් වීමට අවස්ථාව උදා කරගන්නවා. මෙන්න මේ ධම්ම කියන්නට මේ උතුම් දේශනාවත් අප ආදර්ශයක් කරගනිමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැමදෙනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තුනුරුවන් සරණයි.